දැන් මේ දවස්වල සමහර විට මේ ප්‍රශ්නේ එළියට ආවම ජීවිතේ පන්සල් නොගිය උන් අඬනවා මේක. අන්න මෙහෙම එකක් කියලා උන්ට මේක අතුලෙන් මතුවේ. ජීවිතේ අපිට කතා කරපු නැති වැන්දේ නැති පන්සල් ගියේ නැති උන්ටත් වේදනාවක් ඇවිල්ලා තියෙනවා. මේක අලෙවි කිරීම අතල්. මේක අපි බලා ගන්නවා. මේක තුලින් දේශපාලන වාසි ගන්න කවුරුත් මාංශ වෙන්න එපා. මේක අපි බලා ගන්න. මේක කිසි දේශපාලන කොටස් මේකට බද්ධ වෙන්න එපා. අපිට හොඳ නරක තේරෙනවද? සිවුරු පටිය කරේ බඳින කොටම. අවුරුත් කියලා දියුණු දෙයක් නෙවෙයි. අපි ආරක්ෂා කළ යුතු නීති දෙකක්. මිනිහ නීතිය සහ රටේ නීතිය.